මම දැන් කුලෙන් පටන් ගන්න විදියලා. මම පටන් ගන්න මිට අවුරුදු දෙකකුත් මාත් කීපයකට කලින් මම මේ සියලු දෙනාටම කියුවා කි මේ කියන්නේ ඔබලගේ අතේ. එතින් පටන් ගමු. මම මගේ තාත්තාගේ ගියන් තාත්තේ ලොකු සරණන්ගේ නිසා මගේ තාත්තට සාධාරණීක කරගන්න. මම මේ දේශපාලන දෙන එකත් එක්කම ගොඩක් උදවිය මගෙන් අහනවා දැන් ඒ සරණ ඉවරද කියලා. ඒ සරණ නැවත ඉතාම බලවත් විදිහට පටන් ගන්න කියන මම කැමති. මගේ තාත්තට සාධාරණීක කරගන්න විතරක් නෙවෙයි. මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ විද්‍යා ග්‍රහණයක් ලබා ගන්න තමයි අලුත් පත්ත බලන්නේ කියලා මම වෙලා කියන්නේ.